2014 වසරේ 11 වෙනි මාසේ 11 වෙනිදා භාවනා වැඩසටහන. අපි හැමදෙනාටම වැදගත් අපි ඉන්නේ කොහෙද කියලා දැනගන්න. කොතනද ඉන්නේ? නිවන් මඟ තුල කොතනද ඉන්නේ? සමහර අයට සීලය තේරුම් ගන්න බැරුව ඉන්නවා, සමහර අයට සමාධිය තේරුම් ගන්න බැරුව ඉන්නවා, සමහර අයට ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. මේ විවිධ ගැටලු තියෙනවා. දැන් අපි සීලයෙන් හඳුනගන්නෙත් නිවන. සමාධියෙන් හඳුනගන්න ඕනත් නිවනමයි. ප්‍රඥාවෙන් හඳුනගන්න ඕනත් නිවනමයි. ප්‍රඥාව ඇති කල්හි තමයි සමාධිය පවතින්නේ. සමාධිය ඇති කල්හි සීලය පවතින්නේ. සීලය තියෙන කල්හි සමාධිය පවතින්නේ. සමාධිය තියෙන කල්හි ප්‍රඥාව පවතින්නේ. දැන් මේවා වෙන වෙනම කවුරු හරි පුරුදු කරන්න ගියොත් එහෙම ඒක සාර්ථක නැහැ. මේ සියල්ලම එකවර එකට එක ගුණයක් හැටියට වැඩෙන්නේ. බොජ්ජංග ධර්මත් එහෙමයි. ආර්ය අෂ්ටාංග මාර්ගෙත් එහෙමයි. සම්මා දිට්ඨි ඇති වෙන තරමට සම්මා සංකප්ප ඇති වෙනවා. සම්මා සංකප්ප ඇති වෙන තරමට සම්මා වාචා ඇති වෙනවා. ඒ තරමටම සම්මා සමාධි සම්මා සති බලවේග ගොඩ නැගෙනවා. දැන් කවුරු හරි හිතාගෙන ඉන්නෝ නම් ඒවා වෙන වෙනම දියුණු කරන්න ඕන කියලා, ඒක හරියට අර කෝපි වෙනම බීලා, සීනි වෙනම බීලා, වතුර වෙනම බොනෝ වගේ වැඩක්. කොහොමද වැඩි කෝපි එකක් බොනකොට කෝපි වෙනම කාලා මොන වතුර ටිකක් බිව්වහම අර මේ මිස්ටර් බීන් කෝපි බිව්වා වගේ තියෙන්නේ. ඈ ඒ නිසා මේක එකවර එකට ගොඩ නැගෙන ධර්මයක්. එකට ගොඩ නැගෙන ධර්මයක්. ඒක ප්‍රඥාව තුළ ගොඩ නැගෙන ධර්මයක්. සීලයෙන් විතරක්වත්, සමාධියෙන් විතරක්වත්, ඒකීය ධර්මතාවයකින් මේ කටයුත්ත සම්පූර්ණ කරගන්න බෑ. දැන් පැහැදිලිද ඒ කාරණේ? මේ වෙන වෙනම ගොඩනගන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න එක, ඒක වැරදි ආකල්පයක් බව තේරුම් අරගෙන මේ ධර්මයේ ඔක්කොම පාරමිතා ටික එකවර ගොඩ නැගින්නේ. දැන් අපි වෙන්කල්නේ පෙන්වන්නේ මේ බෝසත් චරිතේ පාරමිතා, දාන පාරමිතාවට එක ආත්මයක්. සීල පාරමිතාවට තව ආකාරයක්. කාන්ති පාරමිතාවට තව ආකාරයක්. මෛත්‍රී පාරමිතාවට තව එක එක දේවල් දාලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ පාරමිතා ටික ඔක්කොම එකවරයි මිනිස්සෙක් ළඟ ගොඩ නැගෙන්නේ. එකවරයි මිනිස්සෙක් ළඟ ගොඩ නැගෙන්නේ. ඉතින් බුදුහාමුදුරෝ මේ ලේ දිදී, ඇට දිදී, මස් දිදී ඉන්න කිව් කතාවක් නම් පේන්න නැහැ. බුද්ධ කාලීනව අපිට පේන තියෙන ඒක අර ජාතක පොත් වහන්සේ හරහා. නමුත් ඇත්ත වශයෙන්ම අපිට ඒවා තුලිනුත් පෙන්නලා තියෙන පරමාර්ථයක්, ඒක ඉතින් අපි තේරුම් ගන්න වැරදි විදියට නිසා ගැටලුවක් තියෙනවා. මිනිස්සුන්ට සරල ක්‍රමවේදයක් පාවිච්චි කරා. ඒක තමයි ජාතක කතාවක් ආශ්‍රයෙන් කරන්නේ. කතා ප්‍රවෘත්තියක් තුළ ධර්මයක් ගැප් කරන්නේ. යථාර්ථය ඒක අහුල ගන්න ලේසි නෑ. ඒ නිසා ඔක්කොම පාරමිතා බල එකවර එකට එක ගුණයකින් වැඩෙන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ. දැන් කියලා දීලා ඇති මේක කලින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉහළ ඉඳලා පල්ලෙහාට ලියලා හරියට ඒ වචන දෙකක් එකතු වෙලා නෙනේ සම්මා දිට්ඨි. ඒ විදිහට ඉහළ ඉඳලා පල්ලෙහාට ඒක ඉරක් ඇඳලා පස්සේ කොටස් දෙක දෙපැත්තට වෙන් වෙනවා. එක පැත්තක තියෙන්නේ දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති සමාධි කියන ඒවා. අනිත් පැත්තේ තියෙන ටික තමයි වැදගත් බලන්න. සම්මා සම්මා සම්මා සම්මා සම්මා සම්මා කියලා සම්මා ගුණය පමණයි තියෙන්නේ. දැන් මම ඔබෙන් අහන්නම්, දිට්ඨි ඔබ ළඟ තියෙනවද නැද්ද? තියෙනවා. සංකල්ප ඔබ ළඟ තියෙනවද නැද්ද? තියෙනවා. වචන ඔබ ළඟ තියෙනවද නැද්ද? තියෙනවා. කම්මන්ත ඔබ ළඟ තියෙනවද නැද්ද? තියෙනවා. ආජීවයක් ඔබ ළඟ තියෙනවද නැද්ද? තියෙනවා. ව්‍යායාමයක්, උත්සාහය කියන එක ඔබ ළඟ නැද්ද? තියෙනවා. සිහිය කියන එකක් ඔබට තියෙනවද නැද්ද? තියෙනවා. සමාධිය කියලා එකකුත් ඔබට තියෙනවද නැද්ද? තියෙනවා. මොනම හරි දෙයකට සමාධියක් කළා තියෙනවා. දැන් සංගීතයකනොත් නේ සමාධියක් ලබන්නේ. අනිකුත් භාවනා ක්‍රමවේදවත් ඒ සමාධි ලබන්නේ. ඔබ ළඟ නැත්තේ මොකන්ද? සම්මා. බලන්න, එක සම්මා ගුණයක් එක තැනකින් අවබෝධ කරගන්නකොට ඒ සම්මා ගුණය සමස්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරාම පැතිරිලා යනවා. සම්මා කියන ගුණය මොකන්ද? සම්මා කියන්නේ තවත් දෘෂ්ටියක්ද? නැත. දෘෂ්ටි කිසිවක් නොමැතිනම් එහි ඇත්තේ සම්මා. සංකල්ප කිසිවක්ම නැත්නම් එහි ඇත්තේ සම්මා. වචන කිසිවක්ම නැත්නම් එහි ඇත්තේ සම්මා. කම්මන්ත කිසිවක්ම නැත්තං, කම්මන්තයක ඉන්නේ හැමතිස්සෙම, කම්මන්තයක ඉන්නේ හැමෝම, මේ කර්මපතේට අහු වෙලා ඉන්නේ, කර්මකාරයෙක් වෙලා ඉන්නේ නේද? ඒකට තමයි කම්මන්ත කියන්නේ. අපි කායිකවත් ක්‍රියාවන් වල යෙදෙනවා, කර්මාන්ත වල යෙදෙනවා, හිතෙනුත් කර්මාන්ත වල ක්‍රියාවන් වල යෙදෙනවා. ඉතින් කම්මන්ත කිසිවක් නැත්තං, කම්මන්ත කිසිවක යෙදෙනවා කියන්නේ නාම රූප දෙකක් අරගෙන ඒක පස්සේ දුවදුව ඉන්න එකනේ. ඒකට තමයි කම්මන්තයක් එන්නේ. චේතනාවක් ගන්න ඕන කම්මන්තයක් ඇති කරන්නේ. චේතනාම් භික්කවේ කම්මං වදාමි. එතකොට චේතනාව තියෙන්නේම කර්මය මත පිහිටා. එතකොට කම්මන්ත කිසිවක්ම නැත්තම් එතන තමයි තියෙන්නේ සම්මාහෙවත් නිර්වාණ ගුණය. ආජීව, දැන් ජීවන රටාවක් හැමෝටම තියෙනවා. ජීවිතයක් කියලා දෙයක්, ජීවිතේ ඉන්ද්‍රියක් කියලා දෙයක් ගහන ගුණය කරලා ඉන්නෝ. මේ මම කියලා හිතාගෙන ඉන්නෝ. මේ මගේ ආත්මය කියලා හිතාගෙන ඉන්නෝ. ස්වરૂපයක් තියෙනවා. ඒක සමහර අය මමෙක් නැහැ කියලා කියන වෙන්න පුළුවන්, මමෙක් ඉන්නවා කියන වෙන්න පුළුවන්, දෙවියන් විසින් සියල්ල විසඳනවා කියන වෙන්න පුළුවන්, ඒ කවුරුත් නැහැ කියලා හිතනවා වෙන්න පුළුවන්. ඒ ඔක්කොම මොනව තිබුණත් එතන ජීවිතේන්ද්‍රය කියන එක තියෙනවා. එහෙමනම් එයා ආජීවයක් තුලින් සම්මා වෙනවා. එතකොට එයාට ජීවිතේන්ද්‍රයක් නැති කෙනෙක් වෙනවා. වායාම, යමක් දරාගත්තොත්, උත්සාහ කරගත්තොත් එයාට ඉතින් වායාමයක් ඕනමයි. ඈ දැන් කුමන හෝ දෙයක් ඔසවාගෙන ඉන්නනේ, වායාමයක් ඕනමයි. දැන් මේක ඔසවාගෙන ඉන්න ටිකක් බර අඩු නිසා වේදනාව එනවා, ටිකක් වෙලා යනවා. නමුත් ටිකක් ලොකු බරක් මේක එසෙව්වනම් එවලෙම වේදනාව දැනෙනවා. නමුත් මේකෙත් බර ක්‍රමින් ක්‍රමින් දැනෙන්න පටන් ගන්නෙන්ද කාලය තුල දැනෙන්න පටන් ගන්නවා. එහෙමයි. එතකොට සංස්කාරක ධර්මයක් උසුල ගන්න තමයි උත්සාහය ඕන කරන්නේ. දැන් ඔය අපි මේ මනස තදින් මේව කරගෙන හිර කරගෙන භාවනා හරි කරන්න වෙන්නේ සංස්කාරයක් වඩනකොට. ඈ සංස්කාරක ධර්මයක් වඩනකොට තමයි අපිට අවශ්‍ය කරන්නේ එවැනි තත්ත්වයක්. නැත්තම් අපිට එහෙම තත්ත්වයක් අවශ්‍ය කරන්නේ නැහැ. ව්‍යායාමයක් ඕමනාම නැහැ. මේ නිර්වාණ ධර්මයේ පුරුදු කරන්න ව්‍යායාමයක් ඕනම නැහැ. ව්‍යායාමයක් ගත්තොත් එතන අහුවෙනවා පංච උපාදානස්කන්ධයට. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මම નિરાයාසයෙන් මේ දේ ලැබුවේ කියලා. නොමිලේ ලැබුවේ කියලා. නිවන නොමිලේ ලැබුවේ. නොමිලේ ලැබෙන යම් දෙයක් ලොව වේද ඒ නිර්වාණය පමණයි. ඒ කියන්නේ සල්ලි වලට නෙමෙයි. නොමිලේ කියලා කියන්නේ ඒකට දිට්ඨිය යොදවන්න ඕනේ නැහැ, සංකල්ප යොදවන්න ඕනේ නැහැ, කම්මන්ත යොදවන්න ඕනෙත් නැහැ, ආජීව යොදවන්න ඕනෙත් නැහැ, ව්‍යායාම යොදවන්න ඕනමනා නෑ. අර සති සමාධි කියන ඒවා යොදවන්න ඕනත් නෑ. ඒ නිසා නොමිලේව ලබනවා. මේ සම්මා කියන ගුණය තුල තියෙන නොමිලේ කියන ගුණය ලෝ යම් දෙයක් නොමිලේ ලබයිද ඒ නිර්වාණය පමණයි. තේරෙනවද? නොමිලේ ලබයිද ඒ නිවන පමණයි. නොමිලේ ලබන්න තියෙන කිසිම උත්සාහයකින් ලබන්න තියෙන දෙයක් නෙමෙයි. ඒක ඉතින් හරියට තේරුම් ගන්න ඕන ප්‍රඥාව මොකද්ද කියන්නේ කියලා. ඊළඟ සතිය හැමෝටම තියෙන සතිය කැලෙන්ඩරේ සතියකුත් තියෙනවා. ඈ ඥානයේ සිහියේ සතියකුත් තියෙනවා. සතිය කියලා කියන්නේ මොකද්ද? යමක් පිළිබඳව තියෙන සිහිය සතිය. සාමාන්‍යයෙන් තියෙනවා. දැන් යමක් සිහිය සතිය කියලා කියන්නේ ඒක ගුණයක්. ඒ ගුණය එක එක පැත්තට යොමු වෙනවා. දැන් gedara ගැන සිහිය. පුජ්‍යලයක් ගැන සිහිය. කාරණයක් ගැන සිහිය. ඒ සිහිය ලෝභයෙන් වෙන්නත් පුළුවන්, ද්වේෂයෙන් වෙන්නත් පුළුවන්, මෝහයෙන් වෙන්නත් පුළුවන්. සම්මා සතිය කියන්නේ මොකද්ද? කිසිම සිහියක් නැහැ. ඒ කියන්නේ ලෝභය මුල් කරගත්ත, ද්වේෂය මුල් කරගත්ත, දෝෂය මුල් කරගත්ත, කරුණාව, මෛත්‍රිය, ප්‍රේමය මුල් කරගත්ත, ආදරය මුල් කරගත්ත මොකක්වත්ම සිහියක් නැහැ. සතිය තියෙන එකද හොඳ, සතිය නැති එකද හොඳ? සතිය නැත්තම් මිනිස්සු හොඳට වැඩ කරනවා. ඒ සතිය වැඩි වුණාම තමයි ගොඩක් දේවල් අමතක වෙන්නේ. පටලැවෙනවනේ. දැන් ඔන්න gedara sihim paare yanawa. කොහොමද වෙන්නේ? ඈ දැන් මේවා ඇහෙනවා වගේම තමන්ගේ හිතට හරි වැරදි විමසලා වේගයෙන් ගන්න ඕනේ. ඒක වටිනකම. නැතු අහගෙන ඉඳලා වැඩක් නැහැ. තමන්ගේ සංකල්ප ටික දාගෙන ඔහෙ අහගෙන ඉන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මඩ පිරුණු කලයක් පිරිසුදු වතුර පීල් එකට අල්ලන් ඉන්නවා වගේ වැඩක් කියනවා. මඩ පිරුණු වතුර කලයක් පිරිසුදු වතුර පීල් එකට අල්ලගෙන ඉන්නවා. මොකද වෙන්නේ? ඈ එවලෙට හොඳට පිරිසුදු වෙනවා. එතනින් මග ඇරිච්ච ගමන් මොකද වෙන්නේ? ආයිත් අර මඩ පාටට හැරෙනවා. ඉස්සෙල්ලම කරන්න ඕන තමන් කලේ තියෙන මඩ ටික අතහැරලා පෙරලලා දාන්න ඕන. ඉතින් මේ සාමාන්‍ය පුතජනේ මිනිස්සු ඒ මඩ පුරව ගත්ත කලවල් වල ඉඳගෙන කියනවා අනහවල් කෙනා හරිම ප්‍රඥාවන්තයි කියලා. තමන්ගෙන් ඇහුවාම තමන් ප්‍රඥාවන්තද නැහැ. අහවල් කෙනා හරි සිල්වන්තයි කියලා හිනනවා. තමන් සිල්වන්තද? නැහැ. අහවල් කෙනාට ලොකු සමාධියක් තියෙනවා කියනවා. තමන් සමාධියටපත් වෙලාද? නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ නිවැරදි දිට්ඨිය, නිවැරදි සංකල්පය, නිවැරදි වචනය, නිවැරදි කම්මන්තය, නිවැරදි ආජීවය, නිවැරදි වායාමය, නිවැරදි සතිය, නිවැරදි සමාධිය තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ සමාධිය තමයි සමාධියක් නැති බව. ඒකට තමයි සම්මා සමාධි කියලා කියන්නේ. සමාධියක් එතන තියෙනවා නම් ඒක සමාධි. සම්මා සමාධි නෙමෙයි. ඒක ගැඹුරු ධර්මයක් කියන්නේ ඒකයි. සමාධියක් යම්කිසි භාවනාවක හරි ඒක තියෙනවා නම් ඒකට කියන්නේ සමාධි කියලා. ඉතින් හරි සාදු අපි ඒකත් එක එකඟයිනේ. සමාධි. සම්මා සමාධි කියන්නේ සමාධි නෙමෙයි කියන එක. දැන් සම්මා දිට්ඨි කියන්නේ දෘෂ්ටි නෙමෙයි කියන එකනේ. සම්මා සමාධි කියන්නේ සමාධි නෙමෙයි ඒක. ඒක මොකන්ද එතන තියෙන්නේ? එතන ඒක තියෙනවා අන්තරික්ක සමාධිය කියලා වචනයක පාවිච්චි කරලා තියෙන්නේ. ඒක ඒක අතරක් නැති, සිදුරු නැති. ඒක කැඩෙන්නේ විඳින්නේ නැති අරමුණක් මුල් කරගත්ත දෙයක් නෙමෙයි. මොන බුදුහාමුදුරන්ගේ තියෙන සමාධිය තියෙන ලක්ෂණ. දැන් සතිය කියන එක තියෙනකොට ඒකට සාදු. ඒකට කියන්නේ සතිය කියලා. ආ යා හොඳ සතියෙන් වැඩ කරන්නේ, සතියෙන් බැන්නා මාසෙන් වැඩ කරන්නේ කවන්ද? සතියෙන් වැඩ කරන්න කියනවා. හැබැයි සතිය තියෙන තැන සම්මා ගුණේ නැහැ. සම්මා සති කියන්නේ සිහිය නැහැ කියන එක. දැන් සිහිය නැති මිනිස්සු ඇවිදිනව දැකලා තියෙනවද? නැහනේ. රහතන් වහන්සේලා ඇවිදගෙන යන්නේ සිහිය නැතුව. බුදුරජාණන් වහන්සේලා ඇවිදගෙන යන්නේ සිහිය නැතුව. ආර්ය ශ්‍රාවකයා ඒ අවබෝධ කරගෙන ඇවිදගෙන යන්නේ සිහිය නැතුව. දොන හම්දනේ කොහොමද සිහිය නැතුව ඇවිදින්නේ? නිින්දෙන්ද? ඇත්තෙම මලමිනියක ස්වરૂපයනේ නේද? අධ්‍යාත්මය තුල ඒ මමංකාරය කියන එක, මායя කියන එක පළවා හැරියට පස්සේ අර ගහක තියෙන ස්වභාවිකත්වයෙන් එතන ඇති වෙන්නේ. බලන ගහක් කොච්චර වැඩ කරනවද? නමුත් මිනිහෙකු වගේ ආත්මීය දෘෂ්ටියක් එහි තුල නැහැ. බුදුරජාණන් වහන්සේලෝ පහළ වෙන්නට කලින් හිටපු ඒ ආලාරකාරාම, උද්දකාරාම ඒගොල්ලෝ හොයාගෙන තිබුණා ප්‍රධාන හේතුව ගහක් හා මිනිස්යා අතර තියෙන වෙනස තමයි අර ආත්මීය බන්ධනය. ගහට ඒක නැහැ. ඒ ආත්මීය වන්දනය ඉවර කරොත් තමයි අපිට නිදහස් වෙන්න පුළුවන් කියන එක බුදුහාමුදුරුවන්ටත් උපදෙස් දෙන්න හිටපු, බුදුහාමුදුරන්ට නෙමෙයි සිද්ධාර්ථ කුමාරයාටත් උපදෙස් දෙන්න හිටපු ඒගොල්ලෝ කතා කරපු වචනයක්. මම පොතපත කියවගෙන යද්දි මේ මට තේරුණු දෙයක් තමයි සොයාගෙන තිබුණා මමංකාරය තමයි සියලු ප්‍රශ්නවලට හේතුව කියලා. හොයාගෙන නොතිබ්බච්ච දේ මොකද්ද? විසඳුම. ප්‍රශ්නේ මේකයි කියලා හොයාගෙන තිබුණ දැනුත් තියෙන ලෝකේ ගණිත ගැටලු තියෙනවා, ලෝකට විවෘත කරලා තියෙනවා ලිහලා දෙන්න කියලා. කියන්නේ උත්තරේ හොයාගෙන නැහැ. අන්න ඒ වගේ උත්තරයක් සොයාගත්තේ නැති ප්‍රශ්නයක් බවට පත් වුණා මේ ආත්මීය දෘෂ්ටිය කොහොමද ඉක්මවන්නේ කියන එක. ඒකට විසඳුම හොයාගත්තේ මේ භාග්‍යවත් ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ මිනිසත් ලොව අග්‍රම මනුෂ්‍යයාන වෙන කෙනෙක් නෑ. එයට මේ මහ පොළොව, මේ වායුව, මේ අහස, පොළොව වගේ කියන සාක්ෂි දරනවා. වෙන කිසි කෙනෙක් හොයන්න හොයාගත්තෙත් නැහැ, හොයා ගන්න බෑ. දැන් අපි උදව් කළොත් ඔබට ඒක දකින්න පුළුවන්. මොකද අපි මඟ පෙන්වන්න නිසා, කල්යාණ මිත්‍රත්වය නිසා. 100%ක්ම කල්යාණ මිත්‍රයත්වය අවශ්‍යයි ආනන්ද. භාගයක් නෙමෙයි 100%ක් කල්යාණ මිත්‍රත්වය අවශ්‍යයි. ඒ නිසා ඒ තරම් දුර්ලභ භාග්‍යවන්ත දෙයක් ඒ දරණ විදිය. අපි පුරුදු වෙලා නැහැ සංඥා අතරින්. අපි පුරුදු වෙලා තියෙන්නම සංඥා ගන්න. අපි පුරුදු වෙලා නැහැ දිට්ඨිය අතරින්. දිට්ඨිය අතරින් කියපු ගමන් බය වෙනවා. සම්මා දිට්ඨිය ඉල්ලන්නේ හාමුදුරනේ, ඕක අපි දෘෂ්ටියක් කරලා දෙන්න. හරියට අර කෑමක් ඉල්ලුවම ඕක කොල්ලෙක් උතලා දෙන්න කියනවනේ. ඒ වගේම ඕක නිකන් හරියන්නේ නැහැ. අපිට දෘෂ්ටි විතරයි ගන්න පුළුවන්. සම්මා දිට්ඨියක් අපිට නිකන් දෘෂ්ටියක් වගේ හදලා දෙන්න බැරිද? එහෙම ඉල්ලනවා. ඊට පස්සේ සම්මා සංකප්ප තුල සංකල්ප නැහැ කිව්වහම, සම්මා සංකප්පේ තුල සංකල්ප නැහැ කියලා කිව්වොත් නෑ, ඒක ටිකක් ගන්න අමාරුයි. ඕක අපිට සංකල්පයක් හැටියට හදලා දෙන්න බැරිද? ඇයි පුරුද්ද? පුතඥයා පුරුදු වෙලා ඉන්නේ සංකල්ප ගන්න. ඈ දැන් සම්මා වාචා තුල වචන නැහැ. වචන එකක්වත් නැහැ. එතකොට මේ කතා කරන වචනයත් සම්මා වාචාව තුල නැහැ. නමුත් කියන්නේ මොකද? අපිට එහෙම වචනයකින් නැතුව මුකුත් ගන්න තේරෙන්නේ නැහැනේ. අපිට ඕක වචනයකට හදලා දෙන්න බැරිද? සම්මා වාචා කියන්නේ මෙන්න මේ වගේ වචන ගොඩක්. ඈ අර වචන ගොඩ ප්‍රතික්ෂේප කළත් කමන්නේ, අලුත් වචන ටික හදලා දෙන්න. දැන් මම අනිත් වචන ටික ප්‍රතික්ෂේප කළා. ඉස්සෙල්ලා කවුරු හරි කාගේ හරි විග්‍රහයක් ප්‍රතික්ෂේප කළා, මේ අනුත් විග්‍රහයක් කරනවා නෙමෙයි. මේ මගේ මුවින් දැන් මේ පිට වෙන වචනයක් වාචා. ඒ වචනේ බොරුයි කියන එක තමයි සම්මා වාචා. ඉතින් මේවා මොලේ නහර කෙලින් වෙලා හිටින විදිහට මොලේට දෙන්න ඕන. එතකොට අර පුස්කාපු මොලේ ක්‍රියාකාරකම් අවදි වෙලා, ස්නායු ක්‍රියාකාරීත්වය අවදි වෙලා පේන්න පටන් ගන්නවා. ඒක මහත්ය දවසක් කියන සායින් වහන්සේ මට බණ කියද්දි මගේ ඔළුවේ නිකන් නහර කෙලින් එනවා වගේ මට දැනුණා. ඇඹරිලා තියෙනවා, රවුන්ඩ් රවුන්ඩ් තියෙනවා, නිකන් වැඩ කරනවා වගේ වෙලෙම දැනුණා. හැමදේම වෙලේ ගමන් කරනවා දැනුණා කිව්වා. ඒකට හේතුව ලොකු වීරියක් ඉන්නේ මිනිස්සයව ධර්මය හොවා. අර මෝඩ පාට් එකේ පන්සල් වල බණ අහන විදියට අහන්න එපා. පංගල බණහනේ ආමුදුරුවරු සත පහකට ගණන් ගන්නෑ. මේ යෝධයා කියන්නේ මහා මෝඩ වචන ටිකක් කියලා දන්නව. දන්නව ඔය හැමදාම එක ටික කියන්නේ ඔන්න ඉන්නවා. කියලා කියන්නේ ඉන්නවා. හිතෙන් ගරු කරන්නේ නැහැ. ඊට වැඩි දර්ශනයක් සමහර ගිහි අයට තියෙන නිසා. ඒ නිසා ඒ ක්‍රමයට අහන්න එපා. කන වලට හේතු වෙලා නිදිමරලා අර පහද මොකක්ද එක අතහැරලා, අටද මොකක්ද එක අතහැරලා ආයි පහක් දාගෙන එනවා. ඒක මාර වැඩක් නෙනේ. ඒ නිසා ඔබ පුරුදු වෙලා ඉන්නෙම දෘෂ්ටි ගන්න, ඔබ පුරුදු වෙලා ඉන්නෙම සංකල්ප ගන්න, ඒකෙන් ඉවත් වෙන්න වහාම. ඔබ පුරුදු වෙලා ඉන්නේ වචනම ගොනු කරගන්න, කතන්දරම දාගන්න, ක්‍රියාවකටම බැසගන්න, ආජීව ජීවන රටාවක්ම නිර්මාණය කරගන්න උත්සාහයක් ඇති කරගන්න, සතියක් සමාධියක් ඇති කරගන්න නම් උත්සාහ වෙලා ඉන්නේ. ජීවිතේ ඔබට හැකියාව තියෙන්නේ ඔක්කොම පවතින්නේ මමත්වයේ. සමාධිය තියෙන්නේ මමත්වයේ, සතිය තියෙන්නේ මමත්වයේ, වායාම තියෙන්නේ මමත්වයේ, ආජීව තියෙන්නේ මමත්වයේ, කම්මන්ත තියෙන්නේ මමත්වයේ, වචන තියෙන්නේ මමත්වයේ, සංකල්ප තියෙන්නේ මමත්වයේ, දික්ටි තියෙන්නේ මමත්වයේ. බුදුහාමුදුරුවෝ මෙතන අහන් හිටියා නම් සාදුනාද පවත්වනවා. ඇයි ආනන්ද මේ සමස්ත ලෝකෙම ඇහෙන්නේ නැති දෙයක් ඔබ කියනවා? කවුරුත් නොකියන දෙයක් කියනවා. මේ කියන වචනේ කාටවත් පහරක්වත් අවඩක්වත් අනර්ථයක්වත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේක තමයි ලෝකෙ තියෙන පරම සත්‍යය. ඒ අවබෝධ කරගත යුතුයි මිනිස්සු. මා දැනුමකින් උගත්කමකින් කියන කතා නෙමෙයි මේවා. උගත්කම කියන එක පැත්තකට දාලා දැකලා කියන දෙයක්. ඒ දැක්ම සුවදායි. එච්චරයි තියෙන රහස. ඒ දැක්ම ඔබට සුවදායි නම් එච්චරයි මෙතනින් ලබා ගන්න තියෙන දේ. වචන නැහැ, සූත්‍ර නැහැ, ගාථා නැහැ, පද නැහැ, මුකුත් නැහැ. අනර්ථ පද 1000කට වැඩිය වටිනවය. එක කාරණයක් ප්‍රත්‍යක්ෂ කරගන්න එක කියන කයි බුදුවදන. මනසට ඒ නිදහස හොඳ නැද්ද? මනසට ඒ නිදහස බොහොම වටිනවා. සම්මා ගුණේ දෝතට ගන්න බෑ. දෑත අතහරින්න. සම්මා ගුණේ ඇස කන නාස දිව ශරීරය මන කියන ඉන්ද්‍රයන් වලින් ස්පර්ශ කරන්න බෑ. ඒ නිසා ඒවා ලිහිල් කරන්න. ඒවා කරපින්න ගැනීමම තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. මොනවද ඉන්ද්‍රියන් කරපින්න ගත්ත එකනේ මේ තියෙන ගැටලුව? ඉන්ද්‍රියන් අතහැරියන ඔය ගැටලුව නෑ. ඉන්ද්‍රියන් අතහරින්න කොහොමද හාමුදුරනේ අතහරින්නේ? ක්‍රමයක් නොයදවා සිටින්න. ඔන්න විශිෂ්ට ධර්මය. අර මුළු මහත් විශ්වයටම සොයා ගන්න බැරි වෙච්ච ධර්මය බුදුහාමුදුරු සොයා ගන්න විශේෂ ඥානෙ. ක්‍රමයක් නොයදවා සිටින්න. කම්ම නිරෝධාය සංවත්තති කියන්නේ ඕකයි. රැඳී සිටියෙත් නෑ, තරණය කළෙත් නෑ මේ සංසාර සාගරේ ජය ගන්න. මහණෙනි මං નિરાයාසයෙන් මේක ලැබුවේ කියන්නේ ඕකයි. ඔබට નિરાයාසයටපත් වෙන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? නිත්‍ය කරගෙන මොනවද? ඇස නිත්‍ය කරගෙන ඇසින් නිවන් දකින්න පුළුවන්. බෑ, ඇසෙන් දකින්න පුළුවන් දුක පමණයි. කන නිත්‍ය කරගෙන කනෙන් නිවන් දකින්න පුළුවන්. බෑ, කනෙන් අහන්න පුළුවන් දුක පමණයි. දුක මත පිහිටපු ධර්මතාව පමණයි. සතුට ඇහුවත් ඒව සැඟවිලා තියෙන්නේ දුක මත. නාසය දිව ශරීරයේ මනද නිත්‍ය කරගෙන ඉන්නේ වයින් සැප විඳින්න පුළුවන් කියලා. මන නිත්‍ය කරගෙන ඉන්නෙත් සැප විඳින්න පුළුවන් කියලා. සැප විඳින්න පුළුවන් කමක් නැහැ. මම කියලා කෙනෙක් තියාගෙන පවත්වගෙන නරත්තු කරගෙන යන්නේ මොකටද? සැප විඳින්න. නමුත් සැප විඳද? නෑ හාමුදුරනේ, ආපු ගමනේ දිගටම වින්දේ දුක්. මම මෙච්චර දුක් විඳින්නේ මොකද කියලා මම දන්නේ නෑ. හැබැයි මම දන්නේ නැති වුණාට ඔතන දුක් විඳින්න ප්‍රධාන හේතුව තමයි මම. මම දන්නේ නෑ මම මෙච්චර දුක් විඳින්නේ මොකද කියලා. ඒ දුක් විඳින්න හේතුව තමයි මම. සම්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති කියන තැන වැඩ ඉන්න හැමතිස්සෙම කිසිම සංස්කාරයක් ග්‍රහණය කරගන්න එපා. මොනවද දැන් මේ සංස්කාර කියලා කිව්වහම දැන් එක එක හිතන්නේ සංස්කාර කියන්නේ දිට්ටි. සංස්කාර කියන්නේ සංකල්ප. සංස්කාර කියන්නේ වචන. වචී සංකාරනේ නේද? සංස්කාර කියන්නේ කම්මන්ත. සංස්කාර කියන්නේ ආජීව. සංස්කාර කියන්නේ වායාම. සංස්කාර කියන්නේ සතිය. සංස්කාර කියන්නේ සමාධිය. දැන් මේ අනිත් ටික ප්‍රතික්ෂේප කරගන්න පුළුවන්. මේ හරි අමාරු. මේ සතියයි සමාධියයි අත්හැරියම හරිද? මේ ලෝකයේ සති ගොඩාක් තියෙනවා. දැන් මිත්‍යා සතිය, ඒකත් සතිය. දැන් මෙතන කතා කරලා තියෙන්නේ සතිය කියන වචනේ විතරයිනේ. අපි සම්මා කියන එක එහා පැත්තෙන් කතා කරන්නේ. සතිය කියලා කියන එක අපි ආයෙත් අතහරින්න බෑ. මේ සතිය කියන්නේ හොඳ එකක්. ඒක කොහොමද අතහරින්න සතිය තියෙන්න ඕන? ඒ කියන්නේ මිත්‍යා සතියක් වුණත් ඒ මිත්‍යා සතියනේ. ඊළඟට සමාධිය. සමාධිය තියෙන්නම ඕන. සමාධිය නැතුව බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමාධිය නම් තියෙන්නම ඕන. ඒක නැතුව බෑ. හැබැයි සමාධිය කියන්නේ බුදුහාමුදුරුවෝ කතා කරපු සමාධිය නෙමෙයි. බුදුහාමුදුරුවෝ කතා කරන්නේ සමාධිය ගැන නෙමෙයි, සම්මා සමාධිය ගැන. දැන් ඒක අකුරක් අඩු වුණාම ඊට ප්‍රශ්නයක්. සමාධිය කියලා එකක් තනියෙන් ඔළුවේ දාගෙන ඉන්නවනම් ඒක නිකන් එක සෙරප්පුවක් දාගෙන යනවා වගේ වැඩක්. සම්මා සමාධිය කියන වචනෙත් එකට එකතු කරලා ගත්තහම තමයි ඒකේ අර්ථය කොට වෙන්නේ. ද රස කියලා ගත්තහම ඒක තව උපකාරක වචනයක් දැම්මාම නීරස. එතකොට අර රසය කියන අර්ථය දෙන්නේ සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට සමාධිය කියන වචනේ තනියෙන් කිව්වහම එකක්, එතකොට සම්මා සමාධිය කිව්වහම ඒකමද? ඒකම නෙමෙයි, ඒක වෙනස්. ඈ දැන් සංඛාර කිව්වහම එකක්, සංඛාර නිරෝධය කිව්වහම තවත් එකක්, චේතනාව කිව්වහම එකක්, චේතෝ විමුක්තිය කිව්වහම හාත්පස වෙනස් එකක්. ඒ නිසා මතක තියාගන්න සමාධියට නෙමෙයි සම්මා සමාධිය කියලා කියන්නේ. සමාධිය කියන්නේ සමාහිත බවක්, එකඟ බවක් තමයි. සම්මා සමාධි කියලා කියන්නේ එහෙම එකඟ බවක් කිසිවකට නැත. නිවන මොකක් අරමුණු කරගෙනද ඉන්නේ කියලා මට කියන්න. කිසිවක් අරමුණු කරගෙන නැත. සමාධියක් වැඩෙනවද අරමුණක් නැතුව? වැඩෙන්නේ. සතියත් කුමන හෝ දෙයක් අරමුණු කරගෙන පවතින දෙයක්ද නැද්ද? පවතින දෙයක්. gedara ගැන සිහිය, ඇවිදින එක ගැන සිහිය, හුස්ම ගන්න එක ගැන සිහිය. අරමුණක් නැතුව සිහියට ඉන්න බෑ. ඒත් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ සම්මා සතිය කියලා කියන්නේ අරමුණක් මුල් කරගත් ඇලීමක් නොවේ. ඒ ඉන්ද්‍රිය විෂය එක්ම වූ පංච උපාදානස්කන්ධේ එක්ම වූ නාම රූප නිරෝධ කරපු ධර්මයන්. මෙවන් ධර්මයක් අසන්නට ලැබෙන්නේ ලෝ අති දුර්ලභවයි. ඒ දුර්ලභම භාග්‍යවන්තයා ඔබයි. එය ප්‍රත්‍යක්ෂ කරගත්තොත්, එය ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ භාග්‍යවන්ත දුර්ලභම මනුෂ්‍යයා ඔබයි. ඔබ සතර අපායට නොයන මනසට පත් වෙනවා. එයා අවබෝධ කරගත්තා. ඔබ අල්ලන්න නෙමෙයි යමක් හොයන්න ඕනේ, හැමතිස්සෙම අතහරින්න යමක්. දැන් සමහර අයනේ බණ කියලා මොනවා හරි අල්ල ගන්න හොයන්නේ. එහෙම අල්ලන්න එපා. අතහරින්න යමක් හැමතිස්සෙම හොයන්න. මනසින් හොඳේ පිටින් අතහරින්න එපා. ඉන්න හිටින්න ගෙයක් දොරක් ඕන, පවතින තනක් ඕන, ජීවත් වෙන්න ක්‍රමවේදයක් ඕන, මුදල් හදල් ඕන, ඉතුරු පාදු කරගෙන ජීවත් වෙන්න ඕන. මොකද පරමාර්ථයෙන් සම්මුතිය බස් එකේ වචන්න බෑ. මෙතන සතේ පුජ්‍යලයක් නෑ. මේ මට ටිකට් කඩන්න එපා කෝට නිකන් ඉන්නේ. වාහනේ ගිහිල්ලා අල්ලලා මට මේකේ සතේ පුජ්‍යලයක් නෑනේ ගහනවා. මේකට ෆුල් ටැංක් තෙල් රෝඩ අතේ පුජ්‍යලේ නැති තැනකටම ගිහිල්ලා ගහගන්න ගියායි. ඈ ඒක ඒ සම්මුතිය වැඩි ඉවරයි. සල්ලි කටර රඬුවෙන් අල්ලන්න, අනුන් ලවා අල්ලවන්න. ඈ අනේ මන් දන්නේ පිස්සුද කියලා නේ. ලවම් භාවිතා කරන්නේ තව කෙනෙක් ලවා ඉත්තෙන් දාලා නිකන් සෙක්‍රටරි කෙනෙක් දාලා වැඩේ කරගන්නවා. එයම් පිස්සු වැඩ කරන්න අවශ්‍ය නැහැ. ඒ මෝඩ වැඩ කරන්න අවශ්‍ය නැහැ. එහෙම අපිත් කරපු කාලයක් තිබ්බා. ඒක තමයි මේ නිර්වාණ ධර්මයේ නැතුව අතරමං වෙච්ච සමාජයේ කොච්චර පිස්සු වැඩ කරනවද. දැන් ওই ධාතු වන්දනාව, දැන් මේ ඊයේ පෙරේද අර සිලිකන් නැටයක්, මේ වගේ කට්ට හයිරාටින් වෙට්ට පිත්තල අයියලා මේ සමාජයේ ඉතාම බහුලයි. මේ කිට්ටුවන්ටත් එක සැරයක් ගෙන්නුවා, සතර දලදාවම ගෙන්නුවා. හතර දලදාවම ගෙන්නල මම බැලුවාම හතර දලදාව රඳවලා තියෙන්නේ කොහොමද කියලා, මේ තියෙන මේ ගෙවල් වයරින් කරන වයර් කෑලි, තඹ කෑලි, තඹ වයර් එකක් අරගෙන වයරකින් තමයි රෝල් කරලා ඔතලා තියෙන්නේ. අල්ලල බලන්න පුළුවන්ද කියලා, බෑ බෑ අල්ලල බලන්න බෑ. මම බැලුව පොඩ්ඩක් කොහොමද මේක කරලා තියෙන්නේ කියලා. අර ඉටිපන්දම් තියෙනවා, ඉටිපන්දම් ගිරිවක් කරලා මේ අර දත විදියට හදලා ඉල්ලලා පාය මාර්ග සරල ක්‍රම වේද. ඒ මනුස්සයට ලක්ෂ 10ක ණයක් වෙලා මේ කඩේ සින්න වෙනවා, ලක්ෂ 10 ගවා ගන්න ක්‍රමයක් නැහැ. හැදුවා චූටි ක්‍රමයක්. අටපිරිකර 1000ක් පුරන් නලිසායට පූජ කරන්න තියෙනවා කියලා කිව්වා. මේ මිනිස්සු ඉතින් උඩ පැන පැන දෙනවා ඉතින්. වැඩි නෑනේ එක්කෙනාගේ රුපියල් 2000නේ නේ. 2000 ඒවා 1000ක් කීයක් විතර වෙනවද? ඈ? මේ විශාල මුදලක් නේ. හ්ම්? ලක්ෂ 20ක් විතර නේ නේ. තනස්කාර කාඩක් දෙන්නේ. විශ්වාස නම් විශ්වාස නේ. කවද වැඩේ? ඈ? තනස්කාර ලක්ෂ 20යි කිව්වේ අහි පිය හෙලනකොට 20ක් ගන්න. ඒ වගේ ජීවිතේ දේවල් වලට ඒ මෝඩ සද්ධාව නිසා වඳිනවා. බුදුහාමුදුරු ජීවත් වෙලා ඉද්දී යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියපු වචනේවත් අඩුම තරමේ තේරුම් ගන්නවා නම් ඔච්චර මෝඩකම් කරන්නේ නැහැ. නමුත් ආචාර කරන්න මෝඩ සද්ධාවක් නැහැ. මට මේ වෙනම ධාතුන් වහන්සේලා නෙමෙයි නිකම් මේ කෝටු කෑල්ලක් ඉඳලා තිබ්බොත් එහෙම මේ බුදුරජාණන් වහන්සේ වැඩි තැනක් කියලා මම ඒකට ආචාර කරනවා. කෝටු කෑල්ල ගල් කනුවන් මේ කෝටු කෑල්ලක් ඉඳලා තිබ්බොත් එහෙම බුදුහාමුදුරුව මේ සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු තැනයි කියලා වෙන මුකුත් ඕනේ මම ඒකට ආචාර කරනවා. ඒ මගේ හැටි. ඒ ආචාර කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දළදා වහන්සේ කියලා කෙනෙක් කෝටු කෑල්ලක් ගෙනල්ලා තියලා පෙන්නුවොත් ඒකට ආචාර කරනවා. මේ කේශ ධාතු ඉස්සරහ තිබ්බනේ පොත් අස්සට පවා වැඩියනේ නේද? ඒක ඒක ප්‍රශ්න වුණා. ඉතින් ඒ වගේ මේක බුදුහාමුදුරන් කේශ ධාතුවයි කියලා තිබ්බොත් ඒක කාගේ කේශ ධාතුවක් වුණත් කවන්නේ, හුලඟින් ආපු එකක් වුණත් කවන්නේ, බුදුහාමුදුරුවන් උදෙසා ආචාර වේවා කියලා මම ආචාර කරන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්න. ඒ ගැටලුවක් ඇති කරගන්න ඕනේ නැහැ. හැබැයි බුදුහාමුදුරු වැඩ ඉන්නේ ජීවත් වෙලා ඉද්දිත් කිව්වනම් මේ කුණු ගොඩේ නෙමෙයි කියලා. ඒකයි වැදගත්. අවරත් කරු කරන්න ආචාර කරන්න. ඒකයි වැදගත්. සැබෑ බුදුරජාණන් වහන්සේ අප්පටිමයි. සැබෑ බුදුහාමුදුරුවන්ගේ ප්‍රතිමාවක් මෙලන්නට බෑ. බුදුරජාණන් වහන්සේගේ විශාලත්වය විශ්වය හා සමානයි. බුදුරජාණන් වහන්සේගේ උස විශ්වය හා සමානයි. බුදුරජාණන් වහන්සේගේ වට ප්‍රමාණය විශ්වය හා සමානයි. ඉතින් ඒක බුදුහාමුදුරු තේරුම් ගන්න විශ්වය කෙලවර දැකලා ඉන්න ඕන. ඉන්නවද කවුරු හරි දැකපු කෙනෙක්? ළඟම තියෙන තාරකාවටත් ආලෝක වර්ෂ ට්‍රිලියන ගානක්ද කොහෙද යනවලු මන් දන්නේ. විශ්ව ආරම්භයක් නැති එකක්, අවසානයක් නැති එකක්, විනාශ වෙන්නේ නැති දෙයක් ලෝකේ තියෙනවද? ඒ තමයි විශ්වය. විශ්වය සදාකාලිකයි. කට්ටිය කියනනේ හැම දෙයක්ම නැති වෙනවා කිය කේ ඒගොල්ලන්ට පොඩි තර්කයක් දෙන්න පුළුවන්. විශ්වය සදාකාලිකයි. ආකාසෝ නජායති නමීයති නචවති න උපජ්ජති දුප්පසව අචෝරාහරණ ඔය ආදී වශයෙන් ඔය කියලා තියෙනවා. මිලින්ද ප්‍රශ්නවලත් පැහැදිලි කරලා තියෙනවා ආකාසය තියෙන. දැන් මේ අපේ තියෙන මේ අනිත්‍ය සංකල්පයේ තියෙන ලදුරුපාසල් ගතිය මම පෙන්වන්න හැදුවේ. ඈ අපි අය කියන්නේ මේ කැඩෙනවා බිඳෙනවා නිසා අනිත්‍යයි කියන එකනේ. හැමදේම කැඩෙනවලු. හැමදේම කැඩෙන්නේ නැහැ. ඒක විශ්වය සදාකාලිකයි. ආයි කාටවත් නැති කරන්න බෑ. ඇයි විශ්වය සංස්කාරක ධර්මයක් නෙමෙයි. ඒක අසංකාරික ධර්මයක්. විශ්වය අසංකාරිකයි. ලෝකය සංස්කාරකයි. හඳ සංස්කාරයක්. ඉර සංස්කාරක. ඔක පුපුරලයයි. ඔක පුපුරල ගියපු ගමන් ඉවරයි. මේ චක්‍රවාටත් එකට එකිනෙකට එක ගැටෙනවා. මේ බෝලේ එහෙ මෙහෙ ගිහිල්ලා පොඩ්ඩක් රූල වෙනස් වෙනවා, වෙන රූලක යන්න පටන් ගත්තොත් අනිත් බෝලෙත් එක්ක හැපෙනවා. හැපිච්ච ගම ඉවරයි. ඒ සංස්කාර ලෝක. බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ අසංකාරික ලෝකයක්, සංස්කාර නිරෝධයක්. ඒ සංස්කාර නිරෝධය තුළ පිහිටන්න, ඒ සංස්කාර නිරෝධය වඩන්න. කුමක්ද දැන්නේ සංස්කාර නිරෝධයටපත් උනහම? මම නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, මම භාවනා කරනවා නෙමෙයි, වෙනාන් කෙනෙක් කරවනවා නෙමෙයි, කර්ම නිරෝධයි, සංඥා නිරෝධයි, සංකාර නිරෝධයි, විඥාන නිරෝධයි, නාම රූප නිරෝධයි, සලායතන නිරෝධයි, පස්ස නිරෝධයි, මොනෝද නිරෝධ නැත්තේ? සියලුම ධර්මයෝ නිත්‍ය කර නොගන්නා වූ, අල්ලා නොගන්නා වූ, නොඇලෙන්නා වූ, නොගැටෙන්නා වූ සබ්බේ සංඛාරා අනිච්චා. කිසි දෙයක්ම නිත්‍ය කරගෙන නැහැ. ඒ වඩන්න, ඒ ප්‍රකට කරන්න ටික වෙලාවක් සම්සුන්. කිසිදු සංස්කාරයක් මා මනසින් ස්පර්ශ කරන්නේ නැහැ. ඥාණයෙන් ස්පර්ශ කරන්නේ නැහැ. සංකල්ප වලින් ස්පර්ශ කරන්නේ නැහැ. දෘෂ්ටි වලින් ස්පර්ශ කරන්නේ නැහැ. කිසිම අතීතයක්, කිසිම අනාගතයක්, කිසිම වර්තමානයක්, කිසිම පුජ්‍යලත්වයක් ස්පර්ශ කරන්නේ නැහැ. අල්ලා ගන්නේ නැහැ. කිසිම හොඳක්, කිසිම නරකක්, කිසිම මධ්‍යස්ථ භාවයක්, කිසිම චේතනා කර්මයකට මා හසුවන්නේ නැහැ. ඒ වචනයේ පූර්ණාර්ථයෙන් වචනයද ඉක්මවා අර්ථ අරුත් දැනගෙන පරිවර්තනය වන්න. ලෝකේ ඊටාම අචංචා ස්වාමීන් වහන්සේ මේ ප්‍රකාශ කරපු මේ වචනය බොහොම ලස්සන තියෙන මොනවාද? මිනිසාට සියලු කරදර පැමිණින්නේ ඔහු නිහඬව සිටීමට නොදන්නා බැවිනි. ඒකයි ස්වභාවය. අපිට කාටත් වෙලා තියෙන දේ තමයි නිහඬව ඉන්න අපි දන්නේ නැති එක. නිහඬව ඉන්න විදියක් හොයනවා. එතකොට එතන හඬක් නැගෙන්නේ. නිහඬව ඉන්න ක්‍රමයක් හොයනවා. ඒත් හඬක් ඇදෙන්නේ. නිහඬ වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. එතනම හඬක් තියෙන්නේ. අර සබ්බ සංකාර සමතෝ කරනවා නම් සියලු සංස්කාර අමතක කරලා දාන්න පුළුවන් නම් අපිට නිහඬ වෙන්න පුළුවන්. අපිට නිහඬ වෙන්න බැරි මේවා හොඳයි කියලා වෙන් කරලා අරගෙන, මේවා නරකයි කියලා වෙන් කරලා අරගෙන. මං අහන්නේ මිනිස්සු මේවල් ලෝකේ හොඳයි කියන ඒවා හොඳයිද? ප්‍රශ්නයක්නේ. නරකයි කියන ඒවා නරකයිද? ප්‍රශ්නයක් නේ. සමහර වෙලාවට මිනිස්සු නරකයි කියන දේවල් වලට හොඳයි කියනවා, හොඳයි කියන ඒවාට නරකයි කියනවා. දැන් අපි ප්‍රාණඝාතේ නරකයි කියනවා. නමුත් තවත් ආගමක් ආහාරයේ පිණිස සත්තා මැරීම හොඳයි කියනවා. ඒකේක මිනිස්සුන්ගේ මත. දැන් අපි හිතමු හොඳයිම දේ වුණත් අපි ඒ හොඳ දේ අරගෙන තියෙන්නේ හොඳයිම කියලා දැනගෙනද? නෑ, සංකල්පය මත. ඒක හරියට මණික් ගලක් අන්දේ කත තබාගෙන සිටියොත් මොකද වෙන්නේ? මණික් ගල හරි වටිනවා, හොඳයි. ඒ තන්දයට ඒ වටිනකම ඇඟට දැනේද? දැනෙන්නේ නෑ. ඒකයි තියෙන ස්වභාවය. විමසුන් බුද්ධියෙන් ඉන්න ඔබ ළඟ රහත් මෙහෙණින් වහන්සේ, රහතන් වහන්සේ ඉන්නෝ. ඇය මතු කර ගන්න. ඇය ඇය නොවේ. ඔහු මතු කර ගන්න. ඔහු ඔහු නොවේ. ඉස්සරහට අරන් ඉන්නේ යක්ෂයා, පෙරේතයා, ඉරිෂියාව, ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල ධර්මනේ. ඉස්සරහට ගන්න අර අසංඛාරික රහතන් වහන්සේ. පුජ්‍යලයා නෙමේ, ඉස්සරහට ගන්න ඕන පුරුෂයා නෙමේ, ඉස්සරහට ගන්න ඕන ස්ත්‍රිය නෙමේ, ඉස්සරහට ගන්න ඕන පරම්පරාව නෙමේ, සනහට ගන්න ඕන මමත්වය නොවේ. මේ මොහොත අතහැර බලන්න ලෝකයේ දෙස. මේ මොහොත අතහැර බලන්න. එහෙමනම් අද දේශනාවේ හරය තමයි මොකද්ද? දෘෂ්ටි නැතුව, සංකල්ප නැතුව, වචන නැතුව, කම්මන්ත නැතුව, ආජීව නැතුව, වායාම නැතුව, සතිය නැතුව, සමාධිය නැතුව ජීවත් වන්නේ කෙසේද? දෘෂ්ටි නැතුව ජීවත් වෙනවා නම් සැපයි. සංකල්ප නැතුව ජීවත් වෙනවා නම් සැපයි. වචන නැතුව ජීවත් වෙනවා නම් සැපයි. කම්මන්ත නැතුව ජීවත් වෙනවා නම් සැපයි. ආජීව නැතුව ජීවත් වෙන්න තියෙනවා නම් සැපයි. ව්‍යායාමයක් උත්සාහයක් නැතුව નિરાයාසී ජීවත් වෙන්න තියෙනවා නම් සැපයි. සතිය නැතුව ජීවත් වෙන්න තියෙනවා නම් සැපයි. සමාධියකුත් නැතුව ජීවත් වෙන්න තියෙනවා නම් සැපයි. නිවන කිසිවක් තුල පිහිටා නැහැ, කිසිවක් පිහිටවාගෙන නැහැ, දරාගෙන නැහැ. නිවන කිසිවක් තුල පිහිටා තියෙන එකක් නෙමෙයි. ඉතින් මේක ඔච්චර කිව්වත් තේරුම් ගන්න ඕනනේ මේ ඥානවන්ත සමාජයේනේ. ඉතින් එහෙම එකේ ඒක කොහෙද සතිය? ඒක කොහෙද සමාධිය? සම්මා සමාධි කියන්නේ ඒකයි. ඈ? සමාධි කියන ඒවා නැතිගලාට පස්සේ සමාධිස්ස සමාපatti කුසලෝ හොත. මේ සමාධිය කියන එක අපිට යම් ආකාරයක අවසන් කරන්න පුළුවන් නම් ඒක තමයි බුදුහාමුදුරන්ගේ නිරෝධ සමාපatti. දැන් සමාපatti කිව්වම ඒකත් හිතාගෙන ඉන්නේ අර සමාපatti කියලා කියන්නේ අර ධ්‍යාන භාවනා එහෙම කළාම යෝගාවචරය ලබන එකට සමාපත්තියනේ. පළවෙනි ධ්‍යාන සමාපත්තියට සමවදිනවා. දැන් ඒ බලන මේ වචනේ තේරුම නිරෝධ සමාපatti. එතකොට ඒකේ තේරුම මොකද්ද? සමාපatti නැහැ කියන එක. ඕක තේරුම් ගන්න බැරි කියන්නේ වචනේම තියෙනවනේ කතාවනේ. ඈ දෙවෙනි ධ්‍යාන සමාපත්තියට ඈ සමාධි සමාපත්තියට වෙලා ඉන්න. නිරෝධ සමාපත්තියටයි බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා, ආර්ය ශ්‍රාවකයෝ පිළිපන්නේ. ඉතින් ධ්‍යාන සමාපත්තිය. නිරෝධ සමාපත්තියත් අපේ අය සමාපත්තියක් කරන්න හදනවා. ඒක සමාපත්තියක් නෙමෙයි. නිරෝධ සමාපත්තියවත් සමාපත්තියක් නැත. සමාපත්තියක් තියෙන්නේ අරමුණක, සංස්කාරයක බැඳීමක. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ කිසිම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියපු ditthi සංකල්ප වචන කම්මන්ත ආජීව වායාම සති සමාධි වල පිහිටලා නෑ. නිරෝධ සමාපත්තිය පිහිටා තිබෙන්නේ සම්මා කියන ගුණේ පමණයි. සම්මා කියන ගුණේ කියලා කියන්නේ මොකන්ද? මොකක්ද ඇති එක? සම්මා කියලා ගුණය දෘෂ්ටිය වගේ ඝනත්වයේ එකක් නෙමෙයි සම්මා කියන්නේ. සංකල්ප වගේ ආකල්පයක් නෙමෙයි සම්මා කියන්නේ. වචන වගේ තව වචනයක් නෙමෙයි සම්මා කියන්නේ. දැන් මෙතන කොරණ දෙයක් නැතිකමට සම්මා කියලා වචනයක් දාලා තිබ්බට සම්මා ඇති තැන වචන නැත. සම්මා ඇති තැන වචන නැත. සම්මා ඇති තැන දෘෂ්ටි නැත. සංකල්ප නැත. කම්මන්ත සම්මා බවට වුණොත් එතන ක්‍රියාවක් නැත. ආජීව තුල සම්මාති වුණොත් එහෙම එතන ජීවිතයක් පැවැත්මක් නැත. ව්‍යායාමීය උත්සාහය කියන එකක් යම් තැනකදී අවසන් කරනවද අන්න එතන තියෙන සම්මා. සතිය කියන එක අවසන් කරනවද යම් කිසි කෙනෙක්? ඒක තමයි සම්මා. සමාධිය කියන එක යම් කිසි කෙනෙක් අවසන් කරනවද? එතන තමයි සම්මා. මේකට මම පොඩි කතාවක් කියන්න පුළුවන්. මම එක්තරා භාවනා මධ්‍යස්ථානයක වැඩෙද්දී හොඳින් භාවනා ප්‍රගුණ කරන සක්මන් භාවනා ආදී ආනාපාන සති භාවනා ආදී හොඳින් ප්‍රගුණ කරන අවුරුදු 15ක් තිස්සේ භාවනා කරන මහත්යෙක් හම්බුණා. මොනම හරි භාවනාවක් කවුරු හරි කෙනෙක් ප්‍රගුණ කරලා ඉන්න එක සිත තේරුම් ගැනීමට මහත්සේයි වහල් වෙන උපකාරක වෙන කාරණයක්. හැම භාවනා ක්‍රමයකින්ම හොඳ ප්‍රතිඵලයක්, යහපත් ප්‍රතිඵලයක් තියෙනවා. ඒක වර්ධවා ගත්තොත් අයහපත් ප්‍රතිඵල උදා වෙච්ච අයත් ඉන්නවා. ඒක වෙනම කතාවක්. ඉතින් මේ මෙතුමන් මට කියනවා, ස්වාමීනි මම බයික් එකේ යන විටත් මම බයික් එකේ යන සිහියෙන් යන්නේ, සතියෙන් යන්නේ කියලා කියනවා. ඉතින් මෙතුමා මම කියන මම ඇවිදින විටත් ඇවිදින සිහියෙන් යන්නේ කියලා කියනවා. එහෙම කියනකොට මම එතුමන්ට එක අවස්ථාවකදී මෙන්න මෙහෙම දෙයක් කිව්වා. මහත්තයා, ඔය බයික් එකේ යන සිහියෙන්නේ දැන් යන්නේ බයික් එකේ යනකොට? ඔව්. ඔය බයික් එකේ යන සිහියත් අතහැරලා යන්නකෝ. ඒ සතියේ විතරයි යාට ඉතුරු වෙලා තිබ්බේ. දැන් මේවා වර්ධවා තේරුම් ගන්න කෙනෙක් හිටියොත් ඒක නිරවුල් වෙන්නේ නැහැ. මේක කියන්නේ මම එයාට කියනවා බයික් එකේ යන සිහියත් අතහැරලා යන්න කියලා. ඒ මනුස්සයා මෝඩයෙක් නෙමෙයි. ඒ වගේම මං කෙරෙහිත් ලොකු ගැඹීරත්වයක්කින් කල්පනා කරන්නට, ගරුත්වයකින් කල්පනා කරන්නට යොමු වෙලා සිටපු මිනිහෙක්. නැත්තම් හිතයි ආමුදුර බයික් එකෙන් මම වැටේනේ කියන කතාවක් කියන්නේ. එතම බයිකේ යන්නේ කොහොමද කියන කතාවක් කතා කරේ. ඒකවල මම එහෙමයි වචනයක් කිව්වහම මේ මිනිස්සයා ඒක පොඩි වචනයක් හැටියට සලකන්නේ නැතුව ඉතාව ගම්බීර දෙයක් හැටියට කල්පනා කළා. එවලෙම කොහොමද කියලා බැලුවා මම බයිකේ යන සිහියත් අතහැරලා යන්නේ කොහොමද කියලා. එදා ඉඳලා මේ මොහොතේ මේ මිනිස්සයාගේ ජීවිත පරිවර්තනය ඇති කරගත්තා. එදා ඉඳලා අද වෙනකුරුත් මේ මිනිස්සයානේ බයිකේ යන සිහිය නෙමෙයි. ඒ කියන්නේ වෙන සිහියකින් යනවත් නෙමෙයි. බයික් එකේ යන සිහියනේ අද සායනේ එදා ඉඳලා මම එදා හරියට මේ සතිය පවත්වා ගැනීම සඳහා මම ජීවිතේ දත්මිටි කාගෙන දුක් විඳා. දැන් අද බයික් එකේ මම බයික් එකේ යන සිහියත් නැතුව යන්නේ. කොච්චර වටිනවද? දේ කලාතුරකින් හමු වුණාම ওই මහපාර දිහේම තැනකදී හමු වුණාම අනේ මේ මිනිස්සයා එදා ඉඳලා ඒ මට ඒ කියලා දුන්න ඒ කාරණේ වෙනුවෙන් මේ මහපාරවල මැද දන ගහලා මට වදිනෝ මේ අනේ ඔබ වහන්සේ එදා ඒ පිහිට වුණ නිසා මම අද සැනසෙන්න ජීවත් වෙනවා. ඈ අද සිහියක් නැතුව ජීවත් වෙනවා. සිහිය නැතුව ජීවත් වෙනවා. සිහිය නැතුව ජීවත් වෙනවා කියලා හිතුවාම මේ හිතන්නේම අර අපි අර gedara සිහිය නැති කතාවක් ගැන කතා කරන්නේ. ඒක කියලා. මේ මං කතා කරන්නේ ඒක නෙමෙයි. මේ වෙන එක. ගෙදර සිහිය නැහැ කියලා කියන්නේ සිහිය වැඩි වෙලා, අර සිහියවල් වැඩි වෙලා ඒක කවලම් වෙලා. කවලම් වෙලා ඔක්කොම වැඩ එකට පැටලිලා සිහිය මුලා වෙලා. ඒකට කියන්නේ සිහිය නැති වෙලා නෙවෙයි සිහිය මුලා වෙලා. ඈ සිහිය නැති වෙලා නෙවෙයි. මෙතන මේ කතා කරන්නේ අරමුණු ගන්නෙ නැති, ඇලෙන්නේ ගැටෙන්නේ නැති, බැඳෙන්නේ නැති උදාහරතර ගම්භීර අවස්ථාවක්. ඒසාර කවුරුක වරදව ගන්න එපා. ඒකොට මෙතන සමාධිය කියලා පෙන්නන්නේ අර අරමුණු සමාධිය, Hindu භාවනාවල සමාධිය නෙමෙයි, බුදුහාමුදුරුවන්ගේ අසංඛාරික සමාධිය. සංස්කාර නිරෝධ, සබ්බ සංඛාර සමතෝ කියන අවස්ථාව. සංස්කාරක සමාධියක් නෙමෙයි, මේක අසංඛාරික සමාධිය. ඒකයි මේ ගැඹීරත්වය. එය දකින්න නොවනින් අසංඛාරික සමාධිය දකින්න නොවනේ. දකින්න මනසින් ඒ දෙස බලා සිටින්න. අර හිරු මඩල වගේ, සඳ මඩල දිහා බලාගෙන ඉන්නවා වගේ බලා සිටින්න අසංඛාරික සමාධිය. යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් එය දකින්න. නුවණින් දකින්න. මොකක්ද? සබ්බේ සංඛාරා අනිච්චා කියන අවස්ථාව. සංස්කාර කිසිවක් නැති අවස්ථාව. එයාට මේ මැරෙනවයි කියන අවස්ථාව නෙමෙයි. ඒකට කියන්නේ වය ධම්මා. මැරෙන එක ඇත්ත. මිනිස්සු මැරෙන. ඒකට කියන වචනේ වය ධම්මා සංඛාරා. ඒ කියන්නේ සංස්කාරක ධර්මයෝ මැරෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයේදී කියන්නේ නේද? වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. මේ සංස්කාර ලෝකේ වෙනසිලා යන්න කලින් අප්‍රමාදීව මේක මහනි තේරුම් ගන්න. ඔබට දෙලෝ යහපත පිණිස පවතිනවා කියන වචනේ කියන්නේ ඒකට යොදන්න තියෙන වචනේ අරක. හරිද? සංස්කාර නිරෝධයි. සංස්කාර නිරෝධයි. මේක ගම්භීර ධර්මයක්. ඒ නිසානේ මේ තාම ඥානවන්ත, බුද්ධිවන්ත, පදපරම නො වූ කෙනෙකුට පමණයි මේ දේශනා අහන්න මෙහි එන්න පුළුවන්කම තියෙන්නේ. පදපරමය මොකද වෙන්නේ? කටුස්ස වගේ ඔළුව වනවන පද අහහ ඔහේ ඉන්නෝ. පද අහනෝ, අනුන්ට පද හදනෝ, පද ගොඩක ජීවත් වෙන පදපරමය. දැන් මෙහි තමයි මේ පද ඔක්කොම අයින් වෙන තැන, අස්කරන තැන. පද නැහැ. වචනත් ඉක්මවා යන ධර්මයක්, ලෝකය ඉක්මවා යන ධර්මයක්, ඉන්ද්‍රිය ඉක්මවා යන ධර්මයක්, කාලය ඉක්මවා යන ධර්මයක්, සිත ඉක්මවා යන ධර්මයක්, වේද. ඒ තියෙන්නේ මේ ජාත්‍යන්තර සම්මා සමාධි භාවනා මධ්‍යස්ථාන. ඒකට දාගත්ත නම බලන්න, සම්මා සමාධි. ඒ සමාධිනේ සම්මා සමාධි. ඉහළම කෙළවරේ මේක කක්ටි බුදුමත් වෙන සමාධි භාවනා මධ්‍යස්ථාන තියෙන සම්මා සමාධි නෑ කොහෙවත්. මොකද ඒ වචන අරුත් මනාව දන්නා බැවින් තමයි අපි ලෝකේ තියෙන ඉහළම ඵලය මෙහිට. දැන් මේ නිසා මේ ආයතනේ ලෝකේ තියෙන ඉහළම ආයතනේ වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉහළම කාරණේ යොදලා තියෙන්නේ ඉහළම තැන වෙන නිසා. ඒ වෙන දෙයකින් නෙමෙයි මේ දේබල වස්තු ගොඩ නැගිලි වලින් නෙමෙයි ඉහළම තැන වෙන්නේ. ධර්මයේ පුජ්‍යල පරිවර්තනය තුළින්, නිර්මාණ තුළින් ඒ ඉහළම තැනට ගොඩ නැගින්නේ ඔබ ධර්ම අවබෝධය කරගන්න වේගය අනුව. සමහර අය ඔබේ නොතේරෙන කම තියෙනකොට සමහර අය බැනවදින ඔබට. අපේ ධර්මයේ දැනගත්ත සමහර අය බැනවදින. මේ බැනවැදීමෙන් එයා තවදුරටත් ඈතට යනවා මිසක් ධර්මයට ලං වෙන්නේ නැහැ. ඒ නිසා අපි බැනවදින්නේ නැහැ. ස්කෝට්ටක් දීලා, ප්ලේන් ටියක් දීලා, උණු වතුර ඇල් වතුර දීලා, AC දාලා දීලා, තා පොඩ්ඩක් හොඳින් ධර්මය අහන්න කියන කාරණේ තමයි කියන්නේ. මනවදින්නේ. නේද? බත් පැකට් එකක් දීලා එහම යාළු කරගෙන තව ටිකක් අහන්න කියන එකයි කියන්නේ. එක දිගට ධර්මය විමසන්න, ධර්මය තුල යෙදෙන්න. අර ගින්දර පත්තු කරගන්න ලී කෑලි අතුල්ලන මිනිස්සයා වගේ කම්මැලි ඇර ඇර ඈ ඒක කරලා හරියන්නේ නැහැ. එක දිගට ධර්මය හොඳින් ශ්‍රවණය කරා ඈ මමත් ඉක්මවා යනතුරුම ඒ තොইলේ නතර කරන්න එපා. තොইলයක් නටන්නේ මෙතනනේ. මමත්වයට එරෙහි තොইলයක් නටන්නේ, මමත්වයට එරෙහි මන්තරයක් මතුරන්නේ. කාටත් සුවා ගන්න බැරුව තිබුණු මන්තරේ අද නාස්පුඩු වල එල්ලිලා ඉන්නවා, කසීන වල එල්ලිලා ඉන්නවා, වවුල්ලෝ වගේ. දේගොල්ලෝ ඒ තැන් වලටම යනවා. ගිහිල්ලා ආයි අර සමාධිය අර බලහත්කාරයෙන් දාලා තියෙන්නේ. ඒ බලහත්කාරයෙන් අර උනන්දුව ප්‍රකට කිරීම එක නැති වෙච්ච ගමන් ආයි අර පරණ කුණු ගද්දල් කොට ආයි උඩට එනවා. බලන්නේ ඕන කෙනකින් අහන්න ඒ සමාධිය වඩනකම් හොඳයි. කුඩු ගැහුවා වගේ ආයි නැති වෙච්ච ගමන් ඉවරයි. ඒ කියන්නේ මේ ධර්ම අවබෝධය ඇති වුණොත් එහෙම එදා ඉඳලා යාට කිසි ප්‍රශ්නයක් නැහැ. ජලයේ උනන දිය උල්පතක් වගේ. ඒකයි වැඩේ. තමගේ ගෙදර වතුර බොන්න තියෙන දිය උල්පත වගේ හැමදාම එක අලුත් වෙවි ජීවිතේ පේනවා. එතකොට කාගෙන්වත් කිසි දෙයක් අහගන්න ඉගෙන ගන්න නම් මනම් උමල කරන්නේ නැහැ. එතන ඉඳලා එයා ජීවිතේ දකින්න කෙනෙක් බවට පත් වෙනවා. සරුවඥ කියන්නේ ඒ සරුවඥතා ඥානේ ඥාතිකං කියන ඒ පුත්‍රය ඕන කෙනෙක්. ආර්ය භූමියට පත් වෙන පුත්‍රය ඕන කෙනෙක් ඒ සරුවඥ කියන ගුණය දන්නවා. දැන් ලංකාව කියන භූමියට යම් කිසි කෙනෙක් සපත් වුණාට පස්සේ එයාට ලංකාවේ තියෙන දේශ ගුණය කියන එක දැනෙනවනේ. ඉතින් ස්වභාවයනේ අපි එංගලන්තේ කොහාට කොට බැස්සත් එංගලන්තේ දේශගුණේ දැනෙනවනේ. ඉතින් ඒ නිසා ਸਰුවඥතාත් ගුණයට තමයි ඔබ අප හැමදෙනාම මේ සරණං ගච්ඡාමි කියලා ලං වෙන්නේ. එතකොට මේ ਸਰුවඥතා ඥානය කියන්නේ මොකද්ද? සියල්ල දක්නා. කොමකින්ද දකින්නේ? ඇහෙන් නෙමෙයි. ඇහෙන් නොදකින් ਸਰුවඥතා ඥානය තියෙන්නේ ඇහි නෙමෙයි. නුවණෙත් නෙමෙයි තියෙන්නේ. එහෙනම් කොහෙද? කොහෙද? ආන්න එහෙ තමයි. තේරුණාද? ආන්න එහෙ තමයි. ඇයි ආන්න එහෙ කිව්වේ කොහෙද? ඈ කියන්න බෑ. ඒකත් නෙමෙයි. ඈ නෑ නෑ ඒකත් නෙමෙයි. කොයි තින් ආ නෑ විශේෂ නෙමෙයි. කොයි තින් ආ නෑ කොයිද? ඒ නෙමෙයි. කනක් නැති දිහාවෙ නෙමෙයි. ඈ මොකද්ද? ඉන්ද්‍රියන්. ඉන්ද්‍රියන් හය ඉක්මවා නෙමෙයි තියෙන්නේ. ඈ ඈ සිතු මනසෙ නෙමෙයි තියෙන්නේ. ඈ ප්‍රඥාවෙ නෙමෙයි තියෙන්නේ. සම්මා සමාධිය නෙමෙයි තියෙන්නේ. හා ශක්තිමේ ස්වභාවයක් නෙමෙයි. කොයි තියෙන්නේ? ආන්නේ. ඈ කොයි තියෙන්නේ? ඈ විශ්වේ නෙමෙයි. ඈ ශූන්‍යතාවේ නෙමෙයි. ඈ කොයිද තියෙන්නේ? කියන්න තේරෙන්නේ නැති ධ්‍යානයේ තියෙනේ. ඈ? අචින්තිය තන නෙවෙයි තියෙන්නේ. කොහෙද තියෙන්නේ? හා? ඈ? ඒ නෙමෙයි. ඒ නෙමෙයි තියෙන්නේ. කොයි තියෙන්නේ? ආන්නේ. කොයිද? තමා තුල නෙමෙයි. ඕන දනක නෙමෙයි. නිවීම තුල නෙමෙයි. හ්ම්? මොකද්ද? ඉදිරියෙන් නෙමෙයි. ඈ? තමා ළඟ නෙමෙයි. ස්වභාවයක් නෙමෙයි. කොයිද? ආන්නේ. කොයි දේ? ඈ? මානසෙ නෙමෙයි. කොයි දේ? හිතන්න බැරි දෙයක් නෙමෙයි. නම් කරන්න බැරි දෙයක් නෙමෙයි. කොයි තින්? ඈ? ඈ? කොහෙවත් නැති එකක් නෙමෙයි. හ්ම්? තථාගත ස්වභාවය නෙමෙයි. ඈ? රාග දේශ මොහ වලින් තොර වූ තැනක නෙමෙයි. කොයි තින්? ආන්නේ. කොයි තින්නේ? ඈ? ආන්නේ. ඉත ඔච්චර ඕක ඔච්චර මෙච්චර කියද්දි දැන්ද කියන්නේ? කොහෙද තියෙන්නේ? සායන ආන්නේ. ඈ? කොහෙද මේ නිර්වාණ සමාධිය තියෙන්නේ? ආන්නේ. කොහෙද නිවන තියෙන්නේ? ආන්නේ. ආය ආය ආන්නේ කියන්නේ කොහෙද? ආන්නේ. ආන්නේ. ඔයා කවුද? ආන්නේ. ඔයා මොනවද දන්නේ? ආන්නේ. මොකද්ද ඔයා කියන බන? ආන්නේ. මොකද්ද ඔබ ලැබපු මාර්ගඵලය? ආන්නේ. කොහෙද යන්නේ? ආන්නේ. මොකද්ද ජීවිතය? ආන්නේ. ආන්න එහෙ. මොකද්ද ඔය භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දේ? ආන්නේ. ආන්නේ. ඕකේ ඇති ප්‍රයෝජනේ මොකද්ද? ආන්නේ. ආන්නේ කියන එක තේරුම මොකද්ද? ආන්නේ. නිවන තියෙන්නේ කොහෙද? ආන්නේ. ඈ? කිසිවක් නැති තැන නෙමෙයි. ඒක අවබෝධයක් නෙමෙයි. ඈ? මමත්වය නොමැති තැන. ඒ නෙමෙයි. වචනෙන් කියන්න බැරි තැනක නෙමෙයි. වචන නැති තැනක නෙමෙයි. ආන්නේ තමයි. කොහෙද නිවන තියෙන්නේ? ආන්නේ. ඈ? ටික වෙලාවක් එක කියනකොට මෙයා කවුද මේ හාන්නේ කියන එක කියලාත් කියන්නේ නැහැ නේද? ආන්නේ හේ හාන්නේ නෙවෙයි ආන්නේ හේ ආන්නේ හේ. ඔව් ඉතාලම මේ විශිෂ්ට දාර්ශනිකයෙක්ගේ නානවා ලෝකේ හිටපු මේ Who are you කියලා. එතකොට එයා දෙන උත්තරේ තමයි I am that. ආන්නේ හේකීපක තමයි ඒකෙත් තියෙන්නේ. කවුද that කියන්නේ? I am that. Who are you කියලා හුවම් I am that. දැන් ඊට පස්සේ ඔයෙත් අහුවම් කවුද ඔබ? ආන්නේ. මොකද කරන්නේ? ආන්නේ. ඈ මොකද්ද ඔය ආන්න බණේ තේරුම? ආන්නේ. මොකද්ද ඔය ආන්නේ ආන්නේ කියන්නේ කියලා ඔත් ඒක කියන්නේ නේ. ඒක තමයි ආන්නේ. විශිෂ්ට මේ විශිෂ්ට වූ ධර්මය මේ ආකාරයෙන් ඇරෙන්න කෙසේ කියා පාන්නද? කෙසේ කියා පාන්නද? මෙය දුර්ලභයි, අති විශිෂ්ටයි, මනස්කාන්තයි, අද්භූතයි, ආශ්චර්යයක් ඒක. එහෙනම් අපි ආන්නේ වැඩසටහන අවසන් කරන්න ලෑස්තිය. මේ ආන්නේ ධර්මතාවය ඔබ හොයාගන්න, තේරුම් ගන්න, මේ සමස්තය සම්පින්නණය කළා. මොකක්ද ඒ ස්වාමීන් වහන්සේගේ වචන කියලා තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම ඔබේ දෙලොව යහපත පිණිස පවති, ඥානෙ උදා වීම පිණිස පවති, අවිද්‍යා මල දුරු වීම පිණිස පවති. මේ ප්‍රත්‍යක්ෂ වූ ධර්මයක්, අනවබෝධයේ ප්‍රකාශයක් නොවේ. හොඳයි, එවනම් අපි අද වැඩසටහන අවසන් කරනවා. සහභාගී වූ සෑම සිළු දෙනාටම මේ මනස්කාන්ත ධර්මශාලාව හදලා අප වෙත පූජා කරපු පින්වත් තිසේරා මැතිතුමන්ට, මැතිණියටත්, එම දෙපළගේම මව්පියන්ටත් සසර සැප පිණිස, නිවන් පිණිස, සුජීවත්ව වාසය කරන අයට කායික මානසික සැපේ පිණිස සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේක්ෂාවන් සඵල සිද්ධ කර ගැනීම පිණිස, දියුණුව පිණිස හේතුකාරක කරගනිත්වා. ඔබ හැම දෙනාටමත් කායික මානසික සැපය සහ තහවුරු වේවා. අදාදම මේ මොහොතේම